නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවුණු ලෝභය. අද මේ කාරණාව අපේ ජීවිතවලට ගොඩාක් වැදගත් කාරණාවක්. ඒකට හේතුව තමයි මිනිසත් බව ලැබපු අපි කොමරි මේ කෙලෙස් වලින් නිදහස් වෙන්නට ඕනේ. හැම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් තුළම පවතින්නේ දුක. මේ දුක නිවා ගන්නට ඕනේ. මේ සංසාර පැවැත්මෙන් නිමා වෙන්නට ඕනේ කියන හරමුණෙන් අපි වඩන කමඨාන් වලින් එකක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන අනන්ත අප්‍රමාණ භාවනා යෝගින්ට, තපස්වරුන්ට, පින්වතුන්ට සිද්ධ වෙලා තියෙනවා මේක තුලින් නොදැනුවත්වම ලෝභයකට අසු වෙන්න. මේ ලෝභය කොයි ආකාරයකද නිර්මාණය වෙන්නේ? මෙම ලෝභය අපේ සිතේ පවතින්නේ කුමන ස්වરૂපයෙන්ද? ඒක නිරෝධ කරන්නේ කෙසේද කියන කාරණාව ගොඩාක් වැදගත් කාරණාවක් බවට මේ වර්තමානයේ පත් වෙලා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භාවනා යෝගියා තමන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සම්මා දිට්ඨිය වඩනකොට, සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම, නිවැරදි පෙනුම, යථාර්ථයේ සත්‍යවාදී ලෙස දැකීම කියන මේ කාරණාව. එහෙනම් මේ යථාර්ථය දකිනවායි කියලා කියන්නේ එක සම්මා දිට්ඨියක්. ඇතිදේ ඇති හැටියට දැකීමත් සම්මා දිට්ඨියක්. නිවැරදිව දකිනවා කියන එක සම්මා දිට්ඨියක්. හැම දේ තුළින්ම නිවීම දකිනවා කියන්නේ ඒකත් සම්මා දිට්ඨියක්. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයෝ තම තමන්ගේ නනුවනට පමණ තමන්ගේ ප්‍රඥාව උපයෝගී කරගෙන මේ කමඨාන වඩනකොට මේ ආර්ය ශ්‍රාවකෝ යම් යම් දේවල් ස්පර්ශ කරනවා. අපි දන්නවා අපගේ සිත නිවෙනකොට සියුම් දේවල් පුංචි පුංචි කාරණා හොඳට පෑදිලිව තේරෙන්න, වැටහෙන්න, අවබෝධ වෙන්න පටන් ගන්නවා. යම්කිසි පුතුජන ස්වභාවයකින් කෙනෙකුගේ සිත අර ගලාගෙන යන දිහැල්ලක් වාගේ භාවනා කරන්න කරන්න අර දිගැල්ලේ විශාල වශයෙන් වේගෙන් ගලාගෙන යන වතුර පල්ලෙයාට ඇවිල්ලා වලවල් වල පිරිලා තැම්පත් වෙලා තිබුණාම නිෂ්කලංකයි. ඒ වතුරයට සියලුම දේවල් පේන්න පටන් ගන්නවා. මාළුයිටම් පිළිවෙලට පෑදිලිව පේන්න පටන් ගන්නවා. එහෙනම් අර ගලාගෙන වතුර වාගේ කම්පා වෙච්ච අපට කිසිම දෙයක් තේරෙන්නේ නැති කාලේ දැන් භාවනා වඩලා දැන් සමහර දේවල් සියුම් දේවල් තේරෙන කාලයකින් මේ වර්තමාන තත්ත්වයට පැමිණියාම දැන් මේක තුල ලෝභකමක් ඇති වෙන්නේ නැද්ද? අනේ මේ නාම රූප වලින් මම මේ දේවල් දකිනවා, මට මේ දේවල් වැටහෙනවා, මෙන්න මේ ආකාරයට මට තේරෙනවායි කියන ඒ දැනුමට අපි ලෝභ වෙනවා. ඒ දකින සම්මා දිට්ඨියට අපි ලෝභ වෙලා අන්න ඒක උපාදානය කරගන්නවා. එහෙනම් මාර්ගයේ වඩන භාවනා යෝගියාට තමන්ගේ සිත තුළින් ඇතිවෙන සෑම දැනුමක්ම තමන් තුළ ලෝභයක් බවට පත්වෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. එහෙනම් සමහර තපස්වර ඉන්නවා යමක් හොයාගත්තාම, යමක් තේරුම් ගත්තාම, යම්කිසි ධර්මකාරණාව ප්‍රත්‍යක්ෂ කරගත්තාම පුදුමාකාර සන්තෝෂයෙන් එයා ඒක වඩාගෙන ඉන්නවා, ඒක තුළ සම්පූර්ණම ගිලෙනවා. අපිට මතකයි අපිට පුංචි කාලේ කතාවක් කියලා දෙනවා ආශ්‍රමයේ ඉන්නකොට ඒ හිමාලයේ ගොඩාක් තපස්වරු හිටියා, මුනිවරු හිටියා, යෝගිවරු හිටියා, ඍෂිවරු හිටියා. ඒකෙන් විශේෂ ඍෂිවරයෙ තමයි බෝගර් කියන උත්තමයා. ඒ බෝගර් කියන ඍෂිවරයා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් එයා මේ ලෝකයේ තියෙන සෑම මේ ගසක් කොළක් මුලක් අත්තක් අරගෙන ඒ හැම දෙයක් තුළම තියෙන ඖෂධීය ගුණය තමයි උන්වහන්සේගේ කමඨාන භාවනාව. හැම මුලක්ම අරගෙන ඒක හපලා කෙලේ එක මිශ්‍ර කරලා දිවේ තවරාගෙන ඉන්නවා. අපි දන්නවා දිවේ මැද නාරටියක් තියෙනවා. දෙපැත්තට අර පොල්ලත්ත වාගේ ස්නායු බෙදිලා තියෙනවා. වම් පැත්තටත් ස්නායු තියෙනවා, දකුණු පැත්තටත් ස්නායු තියෙනවා. ඒ සෑම ස්නායුවක්ම මොළයත් එක්ක සම්බන්ධයි. මේ සෑම ගාක්ක මුලක පොත්තක මලක කොළයක මේ සෑම කියන ඖෂධ ගුණයක් තුළම එක එක රස જાති තියෙනවා. ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, කාට රස, සැර රස. මේ කියන හැම රස වර්ග 6කින්ම ඒකේ තියෙන ගුණයට අනුව සංවේදී වෙන ස්නායුව කුමක්ද කියලා ප්‍රඥාවෙන් 100ෙන් දැකලා මේ කොළවල මේ ගුණ තියෙනවා, මේ පොතුවල මේ ගුණ තියෙනවා, මේ මුල්වල මේ ගුණ තියෙනවා, මේ මල්වලට මේ ස්නායු සංවේදී වෙනවා, එහෙනම් මේ ගුණ තියෙනවායි කියලා ඒවා ගවේෂණය කරලා ඒවා පරීක්ෂණය කරලා ඒක තුළින් අලුතෙන් දේවල් හොයාගෙන ඒවා ලේඛනගත කරලා තැම්පත් කරන එක තමයි ඒ ඍෂිවරයාගේ ප්‍රධාන කාර්යය. අවුරුදු ගාණක් මේක පරීක්ෂණ කරලා හාමුලෙසයාට හම්බෙනවා මේ සංජීවනී කියන පැලහැටිය. ඒ පැලහැටියට ඕනම පට්ටිකාවක් ඒ වෙලේම මුදවලා ඒ වෙලේම ආකරන්න පුළුවන්. විශාල තුවාලයකට උනත් මේක ඉස්ම දැම්ම ගමන් ඒ තුවාලේ බලාගෙන ඉද්දී අර එක පාරටම වැයෙනවා. ඉරිච්ච රෙදි කෑල්ල මැසිමේ මානා වාගේ මේක එක පාරටම ආවෙනවා. ඒ තරම් දීර්ඝ ලෙස බොහොම ඉක්මනට තමන්ගේ ලේවල තියෙන පට්ටිකා මුදවලා ආකරන්න ඒක තුළ ඒ ඖෂධීය ගුණය තියෙනවා. මේක දැනගත්තාම එයාට සංසෝෂයේ දරා ගන්න බැරුව එතන විශාල වශයෙන් කෑ ගගා නැටුවයි කියලා ඒ පුංචි පුස්කොළ පොත්වල සඳහන් වෙලා තියෙනවා. බලන්න මේ තරම් තැම්පත් වෙච්ච කෙනා, මේ තරම් අවබෝධයෙන් වැඩි වෙච්ච කෙනා, මේ තරම් හිරදීතම් පුරුදු පුහුණු කරපු කෙනා, තමන්ට මේ අවබෝධය ලැබුණා, මේ දේ හොයාගත්තා, මේ ලෝකේ ඕනම කෙනෙක් ජීවත් කරවන්න පුළුවන්, දීර්ඝායස කරන්න පුළුවන්, මැරෙමින් සිටින කෙනාගේ කටට මේක වැක්කිරුවාම යා නැවත පණ අරගෙන අවුරුදු 20ක් 25ක් වැඩිපුර ජීවත් වෙනවා. මම මේ ලෝක සත්‍යයට දුර්ලභ ගණේ ඖෂධය හොයාගත්තා කියන ප්‍රීතියෙන් යා නටන්න පටන් ගත්තා පෑ ගානම්. කෑ ගගා යාට ප්‍රීතිය වාව ගන්න බෑ. වටපිටේ හිටපු තපස්වරුන්ගේ භාවනාව කැඩිලා, ධ්‍යාන කැඩිලා, ඒ ආයත විශාල කරදරයක් වුණා. මොකද්ද මේ උම්මත්තකයා මෙතන මොකද්ද මේ කරන්නේ කියලා ඇවිල්ලා අනා බෝගර් මොකද්ද මේ කරන කතන්දරේ කියලා. එතකොට තමයි කියන්නේ අනේ ස්වාමිනි මම මේක හොයාගත්තා, මට ඉවසීම දරා ගන්න බෑ කියලා. එතකොට සාපයක් කරනවා ඒ කට්ටිය. උඹ මේක හොයාගෙන මේ ලෝක සත්‍යය බේරගන්නවා, මැරෙන්න යන කට්ටිය බේරගන්නවා, අසනීපෙන් ඉන්න කට්ටිය බේරගන්නවා, රෝහල් හැම එකක්ම ඉස් කරනවා, ලෙඩ්ඩු ඔක්කොම ටිකට් කපලා ගෙදර යවනවා කියන මේ අදාගත්ත ලෝකය තේරෙන්නේ නැද්ද? ඒ හැය ලෙඩ වෙන්නේ ඒ කර්මයට අනුව, මිනිස්සු මැරෙන්නේ කර්මයට අනුව, මිනිස්සුගේ අතපය කැපෙන්නේ තුවාල වෙන්නේ ලේ ගලන්නේ කර්මයට අනුව. හැමෝගෙම කර්ම අපට වෙනස් කරන්න බෑ. හේතුවක් තිබුණාම ඵලයක් තියෙනවා, ඵලයක් තිබුණාම හේතුවක් ඇදෙනවා. ඇයි මේ කර්ම ඵලවත් තාම Tamanට තේරිලා නැද්ද? ඖෂධයක් අඹ වුණාම ගුණයක් දැක්කාම ඒක තුලින් සේරම ටික අමතක වෙලානේ. එහෙනම් මේ වගේ Taman මේ ඖෂධය තුලින් මිනිසුන්ගේ කර්ම වෙනස් කරලා, ලෝකයේ කර්ම වෙනස් කරලා, සතරමා භූතයන්ගේ හේතුඵල ධාම වෙනස් කරන්න Tamanට තීරණයක් ආපු නිසා, අපේ භාවනාව කැඩිච්ච නිසා දැන් අපි සාපයක් දෙනවා. මේ කැලය හතළඟ තිබුණත් කකුල ළඟ තිබුණත් ලෝකයේ කිසිම කෙනෙකුට මේක පේන්නෙත් නැහැ, හොයන්නත් බෑ. මේක සම්පූර්ණ අර පේන්නේ නැති ලෝකයක තියෙන කොළයක් වශයෙන් මේක පත් වේවා කියලා සියලුම ඍෂිවරු එකතු වෙලා අරකට සාපයක් කරන ඵලයටේට. අදතිමාලේ මේ පැලෑටිය තියෙනවා, විශේෂ ධානයක් තියෙන කෙනෙකුට මිස මේ පැලෑටිය කිසිම කෙනෙකුට හොයන්න බෑ. සමහර අය ළඟින් යනවා, ඒ කට්ටියට ඒක හොයාගන්න බෑ, පේන්නේ නෑ. හේතුව ඒ තරම් ඒක අද්භූත ජනක පැලෑටියක් වෙලා. එහෙනම් එදා ඒ ඍෂිවරයා මේ තරම් ධානා වඩලා, ಗುಣ වඩලා හිටපු කෙනාට තමන් අවබෝධ වෙච්ච ධර්මය තේරෙනකොට එයාට වාව ගන්න බැරුව උම්මත්තකෙක් වගේ කෑ ගැව්වා නම්, සන්තෝෂ වුණා නම්, එයාගේ මානසිකත්වයක් ඒකනම් පෘතුජන ලෝකේ ඉන්න අපි ගැන මොන කතාද? අපි තිස්පර්ශ කරන ධර්මයන් පිළිබඳ අපි මත් වෙන්නේ නැද්ද මාන්නෙන්? ඒක ලෝකේ හැමෝටම කිය කිය යන්න අපි කැළඹෙන්නේ නැද්ද? ඒ ධර්මයට අපි ලෝභ වෙන්නේ නැද්ද? ඒක නැවත නැවත මෙනෙහි කරලා පොත් ගාලා, ඒකට පෝස්ටර් ගාලා හැම තැනම බෙදන්න අපට මානසිකත්වයක් එන්නේ නැද්ද? සමහර අයට මොනවාර්ධය තේරුණාම ඒ තේරිච්ච දේ ලෝකෙටම කිය කිය යනවා. බලනකොට යාට තේරිච්ච දේට වඩා ඒ තේරිච්ච දේට යා බැඳිච්ච ප්‍රමාණය වැඩි. සමහර දේවල් වැටහිලා තියෙනවා, ඒක හැම තැනම ගිහ විග්‍රහ කරනවා, ඊළඟ පියවර වඩන්නේ. ඒ තේරිච්ච දෙයට වඩා තේරිච්ච දේ පිළිබඳව තියෙන ලෝභය ඊට වඩා වැඩි. මෙන්න මේ දුර්වලකම් අදත් අපේ වර්තමාන තාපසවරු ළඟ, යෝගිවරු ළඟ, ආර්ය ශ්‍රාවකයෝ ළඟත් මේ දුර්වලකම් තියෙනවා. මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. ඒකාන්ත වශයෙන්ම රාහත් වෙන උත්තමෙක් නම් එයා තුළ සිතවිල්ලකින්වත් කෙලෙසයක් තියෙන්න බෑ නේද? තමන් වඩන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මෙච්චර ලෝභය තියෙනවා නම්, තමන්ට තේරෙන ධර්මතාවයන් පිළිබඳව මේ තරම් ලෝභය තියෙනවා නම්, තමන්ට වැටහෙන පුංචි පුංචි කාරණා පිළිබඳව මේ තරම් ලෝභයක් නඩත්තු කරනවා නම්, එයාගේ සිතවිලි පුරාම තියෙන ලෝභය නම් එයා කොහොමද රාහත් වෙන්නේ? රාසින්වත් සිටිවිල්ලකින්වත් කෙලෙස් ඇති නොවන තැන නේද නිරෝධ සමාපත්තිය තියෙන්නේ? මේ තරම් තියෙනවා නම් මේක කෙලෙස් සමාපත්තියක් නේද නිර්මාණය වෙලා තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දැන් එයාතුල අනාර්ය අෂ්ටාංගික මාර්ගය වෙලා නේද? හේතුව වැඩෙන්නේ කෙලෙස් නම්, පිරියෙන්නේ ගුණ නම්, ඒක කොහොමද ආර්ය අෂ්ටාංගික වෙන්නේ? ඒක අනාර්ය අෂ්ටාංගික ක්‍රමයක් වෙලා. නොපවත්මට තමයි ආවේ, ගුණ වඩන්න තමයි ආවේ. දැන් පැවත්මට යනවා, වඩන්නේ අගුණ. මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ, මේ අඩුපාඩු හදා ගන්නට ඕනේ. තවත් කී වතාවක් ඉපදෙන්න, තවත් කොච්චර වතාවක් මේ ලෝකේ ඉපදිලා දුක් විඳින්නද? අපට තව තවත් ඉපදිලා දුක් විඳින්න බෑ. මේ සංසාරේ හැමතැනම තියෙන්නේ දුක, වේදනාව. මේකෙන් නිදාසෙන්න නම් අපි වඩන මාර්ගය තුල තියෙන දෝෂ ටික නිර්දෝෂ කරන්නට ඕනේ. මේක ඒකායන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය. හැබැයි මේකේ නිවන් දකින්න පුළුවන් වුණාට නිවන් දැකපු කට්ටිය බොහොම අතලොස්සයි නේද? ඒකාන්ත වශයෙන්ම මේ මාර්ගය ඉවර වෙන්නේ රාත් බෝධියෙන් නම්. ඇයි රාත් බෝධියෙන් ඉවර වෙච්ච කට්ටිය මේ තරම් දුර්ලභ? එහෙනම් මේක තුළ තියෙන දෝෂ ටික නිර්දෝෂ කරන්නට ඕනේ. ඒ අඩුපාඩු නිවැරදි කරනකම් ඒකේන උත්තරීතර தත්ත්වය අපට උදා වෙන්නේ නැහැ. ඒකේන නිරෝධ සමාපත්තියේ ඉමිකාරත්වය අපට ලැබෙන්නේ නැහැ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවුණු ලෝභය අපි දකින්නට ඕනේ, ඒක නිරෝධ කරන්නට ඕනේ. මින්මතු එවැනි ලෝභයක් අපි තුල නිර්මාණය නොවෙන්නට, නොවැඩෙන්නට වග බලා ගන්නට ඕනේ. ඒ පිළිබඳව සීය පැවතෙන්නට ඕනේ. එහෙනම් අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා සෝතයෙන් අපට යම් යම් දේවල් හැයෙනවා. ඒ හැයෙන හැම කාරණාවක්ම මතක තියාගෙන, ඒ කාරණාවට හොඳටම ලෝභ වෙලා ඒක හොඳට මතක තියාගෙන, මමත් කනාගතේ කවදරි මේ කාරණාව දේශනා කරනවා, කවදරි දවසක ආවල් රට ජාතියට ගිහිල්ලා මේක දේශනා කරනවා, මමත් කවදරි දවසක ప్రత్యක්ෂ කළාම පළවෙනි මංගල ධර්ම දේශනාවට මෙන්න මේ කාරණාවයි උපමාවයි මමත් කියනවායි කියලා අර ලෝභකමෙන් අර ධර්ම කාරණා නඩත්තු කරන්නේ නැද්ද? අනන්ත අප්‍රමාණ කරුණ කාරණා හොඳට ශ්‍රවණය කරලා හදත් අපි ඒවා මතකේ රඳවගෙන ලෝභකමින් අල්ලාගෙන ඉන්නවා. හැබැයි ඒ කාරණා පුරුදු පුහුණු කළාද, ඒක තුළින් ඵල ලැබුවද කියලා බැලුවාම කිසිම ඵලයක් ලැබලා නැහැ. ලැබපු එකම ඵලය තමයි නැවත ඉපදිලා දුක් වෙන්න, ජාතිය ජරාව භවයක් අදාගෙන ඉන්නවා, නැවත ඉපදීමට හේතුව සකසගෙන ඉන්නවා. ඒක තමයි යාට ලැබිච්ච ඵලය. ආර්ය ඵල හතරක් තියෙනවා නං. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, හරියක් කියන ඒ ඵල හතර නම් මාර්ගයේ ආර්ය ඵල හතරක් තියෙනවා නම් ඒක සෝතාපන්න මාර්ගයේ, සකෘදාගාමි මාර්ගයේ, අනාගාමි මාර්ගයේ, හරියත් මාර්ගය කියන ඒ ඵල හතර නම්. එහෙනම් ආර්ය මාර්ගවලට මෙච්චර ඵල හතක් තියෙනවා නම් අනාර්ය වලටත් ඵල තියෙන්න ඕනේ නේද? ඵලය කියලා කියන්නේ තමන් කරන දෙයට හම්බෙන ප්‍රතිඵලය. තමන් ලෝභයේ වැඩුවාම ලෝභයට ඵලයක් හම්බෙනවා. ද්වේෂයේ වැඩුවාම ද්වේෂයට ඵලයක් හම්බෙනවා. රාගයේ වැඩුවාම රාගයට ඵලයක් හම්බෙනවා. අගුණ වැඩුවාම, පුතුජන ස්වභාවයේ වැඩුවාම, දෘෂ්ටි වැඩුවාම මේකේන හැම දෙයක් තුළම ඵලයක් හම්බෙනවා නේද අපට? එහෙනම් අපි ලබාපු ඵල තමයි මේ බුද්ධ ශාසනයේ 2600ක් වෙනකන් ඉපදෙලා දුක් විඳින මේ දුකපව අපි ලබපු ඵලයක්. අපි වඩපු කෙලෙස් වලට අපිට ලැබිච්ච ඵල. අනාර්ය මාර්ගයේ වඩපු නිසා අපි ලබාගත් ප්‍රතිඵල නේද මේවා? අදත් අපට ප්‍රශ්න ගැටලු තියෙනවා, යනේන මන් නැතුව තියෙනවා. මේ සෑම ගැටලුවක්ම අපේ කෙලෙස් වලට ලැබිච්ච ප්‍රතිඵල නෙමෙයිද? එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල අපට ඇෙන සෑම වචනයක් තුලම අපි උපාදානය කරගන්නවා. ඒක ලෝභයේ බවට නඩත්තු කරනවා. මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. ඇෙන හැම දෙයක් තුලම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ අඩුපාඩු දකින්නට ඕනේ. අපිට ඇෙන ඕපදෝප අපේ මතක තියාගන්න නැද්ද? ඇයි අර මිනිස්සු කෙලෙසන්නට ඕනේ? ඒ මිනිස්සු අපහාස කරන්නට ඕනේ? කවදරි මිනිස්සු අපට මොනවර්ධයක් කළාම ඒ මිනිස්සුන්ගේ දුර්වලකම් අඩුපාඩු තියාගෙන ඉතියාම ඒක මතකෙ තිබුණාම බනින්න ලේසි, නිඳා කරන්න ලේසි, අගෞරව කරන්න ලේසි. ඇයි ඒ මිනිස්සුන්ගේ සේරම ප්‍රශ්න ටික ගැටලු ටික අපි දන්නවනේ. එහෙනම් මේ මතකය නඩත්තු කරන එක, මතකේ නඩත්තු කරගෙන ඒවා මතකේ තබාගෙන ඉන්න එක ලෝභ නෙමෙයිද? එහෙනම් අපේගේ මතකයන් පවා අපි තුල ලෝභයක් වශයෙන් නම් තියෙන්නේ. ඒවා අපි නඩත්තු කරන තාක්කල්, ආරසා කරන තාක්කල් රාත්ඵලය කියන්නේ විලුවක් නෙමෙයිද අපට? කවදාවත් රාත් බෝධි අපේ සිතට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඇයි? කරන තරමා කරලා තියෙන ලෝභය ප්‍රගුණ කරන එක, නඩත්තු කරන තරමා කරලා තියෙන ලෝභය නඩත්තු කරන එක. එහෙනම් හැම දෙයක් තුළින්ම ලෝභය නම් අපි තුල පවතින්නේ. අපි කවදාවත් සසර දුකෙන් එතර වෙන්නේ නැවත නැවත මේ දුක තියෙන සසරේ නතර වෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුළින් සම්මා වාචාව වඩන ආර්ය ශ්‍රාවකවරු අනන්ත අප්‍රමාණ ලෝභය වඩනවා. ඒ කතා කරන හැම දෙයක් තුළින්ම තමන්ගේ ගුණකතන කරන්නේ නැද්ද? අසුවලා මේ විදියටයි අපි මේමයි ඒ කාලේ වැඩ කළේ. අපි මේ විදියටයි ගුණධර්ම වඩන්නේ. අපේ චරිතය මෙන්න මේ ආකාරයට මේ වගේ උදේ පාන්දර අතරට අපි හැරෙනවා. මේ වගේ වත්පිළිවෙත් කරනවා. පිණ්ඩපාතෙන් ජීවත් වෙන්නේ. මේ හැම එකක්ම සම්මා වාචා නෙමෙයි, මේවා මිත්‍යා වාචා. එයාගේ ගුණකතන කරනවා. අනිත් අයට වඩා එයා වටිනාකමක් දක්වනවා. අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨකමක් එයා තුළ නිර්මාණය කරනවා. අනිත් අය ඉදිරියේ එයා ප්‍රශංසාව ගෞරව ලබන්න එයාගේ චරිතය උපදමනවා. මේ හැම තැනම තියෙන්නේ එයා තුළ ලෝභය නෙමෙයිද? ගෞරවයට තියෙන ලෝභය නිසා එයාගේ වචන වලින් එයාගේ ගුණධර්ම ටික කියලා ඒ ලෝභය නඩත්තු කරනවා. අතරට නැකිටනන් තුනට නැකිටනන් ඒකේ ප්‍රතිඵල තමන්ට තේනවා නම් ඒක තවත් කෙනෙකුට කියන්න තියෙන උවමනාව මොකද්ද? තමන් තුල තියෙන ලෝභය නෙමෙයිද? තමන් ශ්‍රේෂ්ඨයි කියන ලෝභය නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? ඇයි මේ දුර්වලකම් අපට තේරෙන්නේ නැත්තේ? බත් කනවා නම් අපිට මේවා තේරෙන්න එපාය. තනකොළ කන සත්තුන්ට තේරෙනවා. මාව මරන්න යනවා, මාව කමතට එක්කන් ගිලා වැඩ ගන්න යනවා, මාව කරත්තට බඳින්න යනවායි කියලා තනකොළ කන සත්තුන්ට තේරෙනවා නම් බත් ව්‍යංජන කන අපිට මීට වඩා තේරෙන්න ඕනේ නේද? එහෙනම් සම්මා වාචා වඩන හැම තැනම අපි ලෝභයක් වඩනවා, ගෞරව ලෝභය වඩනවා, මාන්‍ය ලෝභය වඩනවා, ඉතුවක්කාර ලෝභය වඩනවා, නැති ගුණ ධර්ම තියෙනවායි කියලා අනිත් අය ඉදිරියේ ප්‍රශංසා ලෝභය වඩනවා, කීර්ති ලෝභය වඩනවා, ගෞරව ලෝභය වඩනවා. මේ හැම තැනම ලෝභය පැල කරලා ලෝභය සංවර්ධනය කරනවා, නඩත්තු කරනවා. මේ දුර්වලකම් අදන්නේ නැතුව කවදාවත් සෝවාන් වෙන්නේ නැහැ, කවදාවත් සකෘදාගාමි වෙන්නේ නැහැ, කවදාවත් මේ භවයේ රහත් වෙලා පිරිනිවන් පාන්නේ නැහැ. මේ වගේ මෝඩකම් අපි තුල තියෙනවා නම්, මේ වගේ ලෝභකම් තාම නඩත්තු කරනවා නම්, මේ වගේ උම්මත්තක ස්වභාවයක නම් ජීවත් වෙන්නේ, දැන් ඉඳලා මේ දුර්වලකම් අඩුපාඩු හදාගනිමු. නිවැරදි ආර්ය ආර්යෂ්ටාංග මාර්ගය තථාගතයන් වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරපු ආර්යෂ්ටාංග මාර්ගය වඩන්නට ඕනේ. අපි තුල තියෙන කෙලෙස් වලට අනුව, අපි තුල තියෙන ඒ පුදුජන ස්වභාවයට අනුව ආර්යෂ්ටාංග මාර්ගය වෙනස් කරගෙන වැඩුවට ඒක ආර්යෂ්ටාංග මාර්ගයක් වෙන්නේ නැහැ. ඒ කාන්ත වශයෙන් මේක අනාර්යෂ්ටාංග මාර්ගයක් වෙලා ඒක තුලින් කෙලෙස් තමයි වැඩෙන්නේ. එහෙනම් මේ වගේ දුර්වලකම් මේ වෙනකොටත් වර්තමානයේ අපේ චරිත තුල තියෙනවා. හැම දෙයක්ම හොයලා අඩුපාඩු නිවැරදි කරන්න, ඒ දුර්වලකම් නිවැරදි කරගන්න. එහෙනම් අපේ වාචාව තුල මෙච්චර කාලයක් අපේ ගුණකතන නම් කළේ අනිත් අයගෙන් ගෞරව බලාපොරොත්තු වෙන්න, ඒ ගෞරවයට තියෙන කෑදරකමට ලෝභකමට නම් කතා කළේ, අනිත් අයගේ දේපල ගන්න ප්‍රත්‍ය ගන්න ඒ මිනිසුන්ගේ මුදල් ටික අපේ ගිණුම් වලට ලබා ගන්නට නම් කතා කළේ, හැම දෙයක් තුලින්ම බලාපොරොත්තුවක් ඇතුව ඒ ලෝභකමේ නඩත්තුවට නම් කතා කළේ. අදින් පස්සේ ඒ සම්මා වාචාව තුළ ලෝභය නඩත්තු නොකරේවා. අද ඉඳලා එවැනි ලෝභයක් අපේ වචනවල මිශ්‍ර වී නොපැවතේවා. අද ඉඳලා ඒ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගන්න. සම්මා වාචාව තුල නිවීම පමණක් තිබිය යුතුයි. ඒක තථාගතයන් වහන්සේලා දේශනා කරපු සම්මා වාචා බවට පැවතිය යුතුයි. කිසිම මොහතක ඒ සම්මා වාචාව තුල ලෝභය නිර්මාණය නොවිය යුතුයි. ඒ පිළිබඳ සීය ඒක වඩන භාවනා යෝගියා තුල සතර ඉරියව්වෙන්ම පිරිනිවන් පාන කම්ම තිබිය යුතුයි. එනා සම්මා වාචාව තුළ අපේ අඩුපාඩු අපි දැක්කා. ඒ සම්මා වාචාව තුළ අපි නිර්මාණය කරන ලෝභය අපි දැක්කා. ඒ ලෝභය අපි මේ මොහොතේ ඉඳලා අදා ගන්නට ඕනේ, නිවැරදි කර ගන්නට ඕනේ. අපි දකින හැම දෙයක් තුළින්ම, අපිට පේන හැම දෙයක් තුළින්ම වටිනාකමක් දැනෙනකොට ඒක ගන්න හිතෙන්නේ නැද්ද? ඒක අපට අවශ්‍යයි කියලා හිතෙන්නේ නැද්ද? මොන හරි දෙයක් දකිනකොට අනේ මේක වටිනවා කියලා අරන් තියා ගන්නවා. ඇත්තට මේක නිවන් දකින්නවද නැහැ. ඒක තුළින් ලෝභයක් නේද නඩත්තු වෙන්නේ? කොස්සක් විසි කරන්න බෑ, පරණ සරප්පුවක් විසි කරන්න බෑ, කම්බියක් විසි කරන්න බෑ, දූවිලි ටිකක් විසි කරන්න බෑ, පොලිතින් කෑල්ලක් විසි කරන්න බෑ. හැමදේම වටිනවා වටිනවා කියලා එකතු කරන තපස්වරු නැද්ද? ආසන 15ක් විතර තියෙනවා. ඉතගෙන භාවනා කරන්න මේක හොඳයි, හැලවිලා භාවනා කරන්න මේක හොඳයි, අංශක 23 මාරකට හැලවිලා භාවනා කරන්න මේක හොඳයි, පරියන්කෙන් ඉන්න මේක හොඳයි, සතපිලා ඉන්න මේක හොඳයි කියලා භාවනාවට එක ආසනයක් තිබුණාම ඇති. නමුත් ආසන 25ක් විතර නඩත්තු කරන භාවනා යෝගී නැද්ද? එනම් අපේ මේ සෑම ලී භාණ්ඩයක්ම, පුටුමේස පවා, මේකෙන සෑම පොලිතින් කෑල්ල පවා, කොසු ඉදල් පවා අපි තුල ලෝභයේ බවට නඩත්තු වෙන්නේ නැද්ද? සෝකෝ කම්මා සම්මා කම්මන්තේ අපි තුල නැහනේ, සම්මා වායාමේ අපි තුල නැහනේ, සම්මා සතිය නැහනේ. හැම තුලින්ම නිර්මාණය වෙලා තියෙන ලෝභය නේද? එනං අම්ම තනම නිර්මාණය වෙලා තින්නේ ලෝභේ නම්, අපි දවස ගානේ වඩන්නේ ලෝභේ නම්, අපි කොහමද මාර්ගඵලයටපත් වෙන්නේ? එනං අවුරුදු 7ක් නෙමෙයි, අවුරුදු 70ක් ගියත් අපි පුතුජන පුතුජනමයි. අපි තුල මේ කෙලෙස් වැඩිලා වැඩිලා කවදාරි දවසක කෙලෙස් වලින් පුපුරලා අපි මියපරලව යනවා. එහෙම නැත්නම් නැවත කුරා කෝම්බියේ කියලා ප්‍රේත භූත ලෝකවලට ගින් ඉපදෙනවා. හේතුව ලෝභේ ඇත්තා, ලෝභේ චදාලතන උප්පත්තිය ලබනවා. ද්වේෂේ ඇත්තා, ද්වේෂයේ ඇතිතන උප්පත්තිය ලබනවා. රාගය ඇත්තා, රාගය ඇතිතන උප්පත්තිය ලබනවා. මෝහය ඇත්තා, මෝහය ඇතිතන උප්පත්තිය ලබනවා. එහෙනම් අපි තුල තියෙන කෙලෙස් වලට අනුව කවුරුත් පරචිත්තයේ වඩල අපට කියන්න ඕනේ නැහැ. අපි දන්නවා මේ වෙනකොටත් අපි ප්‍රේත ලෝකෙට යන්නේ, මේ වෙනකොටත් අපි තිරිසන් ලෝකෙට යන්නේ, මේ වෙනකොටත් සතර අපායේ ආවල් නිරේට අපි යන්නේ කියලා. අපි දන්නවා හේතුව අපි තුල තියෙන ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, රාගයේ, වෛරය කියන උප්පත්ති වලට සාක්ෂි දරනවා, උරුමකාරකම් කියනවා. එහෙනම් මේ වගේ දුර්වලකම් වල අපි ජීවත් වෙනවා නම්, මේ වගේ මෝඩකම් අපි තාම නඩත්තු කරනවා නම්, මේ වගේ අඩුපාඩු අපේ ජීවිතවල අපේ කමඨං වල තාම පවතිනවා නම්, ඒ හැම එකක්ම හොයලා බලලා නිවැරදි කරන්න. අදින් පස්සේ මේ වගේ දුර්වලකම් වලින් මේ කමඨං වඩන්න එපා, මේ වගේ අඩුපාඩුත් එක මේ ආර්ය මාර්ගේ ගමන් කරන්න එපා. කවදාරි දවසක අපට වැරදෙනවා, කවදාරි දවසක අපි මම්මුලා වෙනවා, අතරමං වෙනවා. අද ඉඳලා නිවැරදිව වඩන්න. තථා ගතයන් වහන්සේලා දේශනා කරපු ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තියෙන රාත් බෝධිය. එහෙනම් ඒ රාත් බෝධිය පමණයි ඉලක්ක විය යුත්තේ. හැමදාම කෙලෙස් නිරෝධ වෙන්නට ඕනේ. මේ කියන කමඨාංග වල භාවනා වල කිසිම කෙලෙසයක් නිර්මාණය වෙන්න බෑ, කිසිම කෙලෙසයක් ඇති වෙන්නත් බෑ. ඒ පිළිබඳව අපගේ සම්මා සතිය සීය සතර ඉරියව්වෙන්ම පැවතෙන්නට ඕනේ. එහෙනම් අපි දකින දේ තුල ලෝභය වැඩෙනවා නම් ඒක නිවැරදි කරගන්න. ඇයින සෑම ධර්ම කාරණාවත් තුළම, සෑම ලෞකික දෙයක් තුළින්ම ලෝභයක් නිර්මාණය වෙනවා නම්, ඒ ලෝභය නිවැරදි කරගන්න. කතා කරන වචන තුළින් ලෝභය මිශ්‍ර වෙලා නම් කතා කරන්නේ, හැම වචනයක් තුළින්ම බලාපොරොත්තුෙන් ලෝභය සැඟවිලා තියෙනවා නම්, ඒ සෑම ලෝභයක්ම නිවැරදි කරගන්න. අපේ චර්යාව තුළ ලෝභය මිශ්‍ර වෙලා තියෙනවා නම්, රාත් වෙන්නේ නැතුව රාතේ කෝගේ රඟපාලා ඒ ගෞරවය පිළිබඳ ලෝභයක් තියෙනවා නම්, ආර්ය ශ්‍රාවකයෙක් කියන ඒ උපස්ථාන වලට ලෝභය තියෙනවා නම් ඒ වගේ උම්මත්තකෙක් නම් මම දැන් ඒකට ප්‍රතිකාර ගන්න ප්‍රතිකාර කියන්නේ මේ කමඨාන තමයි ප්‍රතිකාරය බේත් අරගෙන ලෙඩේ සනීප කරගන්න රාතෙක් නැත්තම් රාතෙක් වාගේ රඟපාන්න එපා එයාට කියනවා මානසික ලෙඩෙක් කියලා එහෙනම් අපි මේ ශාසනය මානසික ලෙඩ්ඩු වෙලා හිටියාම ලෙඩ්ඩුන්ගෙන් ප්‍රතිකාර අරගෙන කොහොමද මිනිස්සු දුක නිවාගන්නේ එහෙනම් අපිත් මානසික ලෙඩෙක් නා තවත් කෙනෙකුගේ මානසික ලෙඩේට අපි කොහොමද අවවාද අනුශාසනා ලබා දෙන්නේ එහෙනම් අපේ මානසික ලෙඩ ටික අපි අදා ගන්න එපාය සෝවාන් වෙලා නැත්තම් මොකටද සෝවාන් වාගේ රඟපාන්නේ සකෘදාගාමි නැත්තම් සකෘදාගාමි වෙලා වාගේ මොකටද ධර්මදේශනා කරන්නේ අනාගාමි වෙලා නැත්තම් අනාගාමි වාගේ ලෝකේ දකින්න යන්නේ ඇයි රාත් වෙලා නැත්තම් ඒ අර කියනවා වාගේ ඔසවමි යවමි තබමි වාගේ වටපිට බලන් නැතුව සාන්ත දාන්තව ඇදෙන්නේ නැති විදිහට වචන කතා කරගෙන මේ වගේ රඟපාන්නේ ඇයි මේ හැම තැනින්ම පේන්නේ මේගොල්ලෝ රෝහල් ගත වෙලා ඉන්න ඕන මානසික ලෙඩ්ඩු මේගොල්ලෝ දන්වල් දාලා බඳලා ප්‍රතිකාර ලබන්න ඕන මානසික ලෙඩ්ඩු සෑම ලෙඩෙක්ම බුද්ධ ශාසනයට ඇතුල් වෙලා දැන් ශාසනය පුරාවටම ඉන්නේ ලෙඩ්ඩු මේක සම්පූර්ණ බුද්ධ ශාසනය අද රෝහලක් වෙලා නිකම්ම නිකන් රෝහලක් නෙමෙයි මේක මානසික රෝහලක් වෙලා ඇයි හැමතැනම ඉන්නේ නළු නිළියෝ හැමෝම රඟපානවා හැමෝටම මානසික ලෙඩක් තියෙනවා තමන් අසනීපෙන් ඉන්නවා තමන් මේ වගේ මානසික ලෙඩක් වැළඳිලා මට තියෙනවා මේකවත් තේරෙන්නේ නැති තරම් උම්මත්තක සබා වෙන් ඉන්නේ එහෙනම් මේ වගේ දුර්ලකම් අඩුපාඩු නිවැරදි කරගන්න හැම දෝෂයක්ම නිවැරදි කරගෙන අද ඉඳලා සියලු බුදුවරු ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරන නිවැරදි ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න නිවැරදි කමඨාන වඩන්න හැම දෙයක් තුළම ක්ලේශයන් නිර්මාණය වෙනවා හැම දෙයක් තුළම ලෝභය නිර්මාණය වෙනවා දන්නේම නැතුව මෝතක් පාසා සසරගාමි වෙනවා උප්පත්තියක් අපි විසින්ම නිර්මාණය කරගන්නවා ඒ හැම දුර්ලකම නිවැරදි කරලා ඒ හැම අඩුපාඩුවක්ම නිවැරදි කරලා සබෑ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න සබෑ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න සබෑ සකෘදාගාමි ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න සබෑ අනාගාමි උත්තමයෙක් වෙන්න සබෑ රාතන් වහන්සේ නමක් බවට පත් වෙන්න එහෙනම් මෙච්චර කාලයක් අපි නැති ඵලයක් නඩත්තු කළා නම් ඒ ඵලයට තියෙන ලෝභකම නිසා ඒ ඵලය තියෙන වාගේ රඟපෑවනම් ඒ ඵලයට ගැළපෙන විදිහට වචන කතා කළා නම් ඒ විදියට ඇසුරුනා නම් ඒ වගේ මානසික ලෙඩවලින් නිදහස් වෙලා අද ඉඳලා නිවැරදි මේ කමඨාන වඩන්න හැම ආර්ය අෂ්ටාංග මාර්ගය තුළින්ම මේ කියන දෝෂේ අපි තුල පවතිනවා මේ කියන දුර්වලකම අපි නොදැනුවත්වම අපි තුල නඩත්තු වෙනවා එහෙනම් මෙන්න කාලයේ පැමිණියා ඒ හැම දුර්වලකමක්ම දෝෂයක්ම නිවැරදි කරන ඒ සියලුම කුසල් පින් දැන් අපට පහළ වුණා සම්මා සතිය තුල මොනතරම් ලෝභයක් තියෙනවද සමහර කාරණා ගවේෂණ කරනකොට ඒවා වැටෙනකොට ඒ කාරණාට මොනතරම් අපි ලෝභ වෙලා ඒවා නිදන්ගත කරගෙන නැවත නැවත මෙනෙහි කරනවද ඒවා නැවත නැවත මිනිසුන්ට දේශනා කරන්න අපි මොනතරම් පෙළඹෙනවද සෑම කාරණාවක් තුලම ලෝභයේ තියෙන බව දැනගත්තාම ලෝභයේ නිරෝධ වුණා ඒක දැනගන්න මම දක්ෂ වුණා කියන ලෝභයට ආවුණා බලන්න ලෝභයේ තියෙන බව දැනගත්තා ගමම්ම එයා ලෝභයෙන් නිදහස් වුණා හැබැයි ඒක දැනගන්න දක්ෂ වුණා කියන ලෝභයට අවුණා ඒ කියන්නේ මඩේ දදා නැවත නැවත හොදනවා හැබැයි හොදන්නේ මඩ වතුරේ හොදන නිසා පිරිසිදු වෙනවා හැබැයි හොදන්නේ මඩ වතුරේ නිසා නැවත නැවත මඩ වෙනවා නැවත නැවත හොදනවා නැවත නැවත හොදන නිසා පිරිසිදු වෙනවා හොදන්නේ මඩ වතුරේ නිසා නැවත නැවත මඩ වෙනවා මේක නෙමෙයි ද වර්තමානයේ අපි ජීවත් වෙන මානසිකත්වය මේක නෙමෙයි ද අපි වඩන කමට මේක නෙමෙයිද අපි තුල තියෙන භාවනාව මෙන්න මේ වගේ බොළඳකම් මේ වගේ දුර්වලකම් මේ වගේ මෝඩකම් අපි තුල පවතිනවා ඕදෝද මඩේ දානවා කියන උම්මත්තකේ තමයි මමත් අද සංසාරේ එහෙනම් මේ දුර්වලකම් අද නිවැරදි වෙන්නට ඕනේ අදින් පස්සේ නැවත ජාතිය ජරාවක් ඇදෙන්න බෑ අදින් පස්සේ නැවත උප්පත්තිය නිර්මාණය වෙන්න බෑ ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්නට ඕනේ එහෙම නැත්නම් මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ කමට ශ්‍රවණය කරලා වැඩගත්තේ නැ කියන ඒ අකුසලයේ තමන්ට එනවා ඒ කාන්ත වශයෙන්ම මේ ධර්මයේ ශ්‍රවණය කරලා වැඩගත්තේ නැ කියන අකුසලයේ ගෙවන්න වෙනවා කවදාරි දවසක රාත්‍රලා පිරිනිවන් පාන්න කලින් ඒ නිසා තමන්ට පව නොසිද්ධ වෙන්න අකුසලයක් ඇති නොවෙන්න මේ කියන කමඨාන දැන් ඉඳලා වඩන්න මේ කියන භාවනාව මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගය නිවැරදිව පුරුදු කරන්න අපි තුල ද්වේෂයක් ඇති වෙච්ච ගමන්, ද්වේෂය ඇති වෙච්ච බව දැනගත්ත ගමන් සම්මා සතිය තුලින් ද්වේෂය නිරෝධ කළා. හැබැයි ඒක දැනගන්න දක්ෂු නැයි කියලා ලෝභ වෙනකොට ද්වේෂය නිදාසලා ලෝභයට වුණා නේද? රාගය ඇති වෙච්ච බව දැනගත්ත ගමන්ම රාගය නිදාසුණා. රාගය ඇති වෙනකොටම දැනගත්තා ඒකට මම දක්ෂු නැයි කියන ඒ ලෝභයට තම් අවුලා නැද්ද? එහෙනම් නිතර නිතර එකකින් නිදාසලා තව එකකට අවුවෙනවා. ඒකෙන් නිදාසලා ඒකෙන් තවත් දෙකකට අවුවෙනවා. ඒ දෙකෙන් නිදාසලා 10කට අවුවෙනවා. බලනකොට දැලෙන් පැටලිලා දැලටම අවුවෙනවා. ඒ දැලෙන් පැටලිලා ඒ දැලටම අවුවෙනවා. ඒකෙන් නිදාසලා ඒකම පටල ගන්නවා. මේ වගේ ක්‍රමයක් නෙමෙයිද වඩලා තියෙන්නේ? මේ වගේ කමඨාණන් නෙමෙයිද පුරුදු පුහුණු කරලා තියෙන්නේ? ඒ හැම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළම මේ වගේ රටපැටලිච්ච ප්‍රස්ක්‍රමයක් තමයි අපි තුල නඩත්තු වෙලා තියෙන්නේ. අපි නිරෝධ කරන සෑම කෙලෙසියක් තුළම නිරෝධ වුණා. ඒකට අපි සාදු කියනවා. හැබැයි නිරෝධ වුණා කියලා අපි ඒකට ලෝභ වෙනකොට, ඒ මාන්න්‍ය ඇති වෙනකොට දැන් ඒකට අවු වෙලා තියෙනවා නේද? ඒකට අපිට සාදු කියන්න බෑ. හේතුව ඒ අසු වෙච්ච කෙලෙසේ නිරෝධ වෙන්න අපිට අවශ්‍යයි නේද රාත් වෙන්න කලින්? එහෙනම් මේ වගේ උම්මත්තක ස්වභාවයන් මුලාවන් අපි තුල තියෙනවා නම්, මේ වගේ දුර්වලකම් අපි තුල තියෙනවා නම්, කෙලෙසෙන් නිදාසෙලා නැවත කෙලෙසේට අවු වෙනවා නම්, අගුණයකින් නිදාසෙලා නැවත අගුණයකට අවු වෙනවා නම්, දුර්වලකමක් අදාගෙන නැවත දුර්වලකමක් ඉත අපි කොටු වෙනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගෙන නැවත අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් ඒක තුළ නිර්මාණය වෙනවා නම්, අපේ කමඨාණෙන් ඇති ඵලය මොකද්ද? අපට තියෙන කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් නේද මෙච්චර කාලයක් පුරුදු පුහුණු කරලා තියෙන්නේ? එහෙනම් මේ වගේ දුර්වලකම් නැවත ඇති නොවෙන්නට නිවැරදිව මේ කමඨාණ වඩමු. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හය තුළින්ම සම්මා දිට්ඨි, සම්මා සෝත, සම්මා ජීව කම්මන්ත, සම්මා වායාම, සම්මා වාචා, සම්මා සති කියලා කියන මේ කියන සෑම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තුළම අපි නොදැනුවත්ව ලෝභය වැඩෙනවා. අපි නොදැනුවත්ව කෙලෙසයන් පෝෂණය වෙනවා. නැවත නැවත ඕද හෝද මඩේ දානවා වාගේ කෙලෙසලින් නිදහස් වෙලා නැවත නැවත කෙලෙසලට අවුවෙන ක්‍රමවේදයන් මුලාවන් අපි තුළ නඩත්තු වෙනවා, පෝෂණය වෙනවා, නිර්මාණය වෙනවා. මේකේන අඩුපාඩු නිවැරදි කරගන්න, මේකේන දුර්ලකම් හරිගස්ස ගන්න, නැවත කල්යාණ මිත්‍රේ කවදාවත් ලැබෙන්නේ නැහැ, නැවත ආර්ය මාර්ගයේ යන උත්මය කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. අපට ලැබිච්ච එකම ආර්ය උත්මය තමයි ගෞතම තථාගතයන් වහන්සේ. අපගේ කල්යාණ මිත්‍රයා තමයි රාසින්වත් පවු නොකරන තථාගත ගෞතමයන් වහන්සේ. ඒ උත්මයන් වහන්සේ අපේ ජීවිතයට මුණ ගැහුණා. ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වය අපට ලැබුණා. මේ වගේ කල්යාණ මිත්‍රයේ ආර්ය ශ්‍රාවකයෙක් අපට ලැබිලා, මේ වගේ දුර්ලභ ඇසුරක් අපට ලැබිලා, මේ කියන නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ නැත්නම්, මේ කියන කෙලෙස් ටික නිරෝධ කරගෙන සසර දුකෙන් එතර වෙන්නේ නැත්නම් අපි හැමෝටම පව් කියලා තමයි කියන්න වෙන්නේ. හේතුව අපිව නිදාස් කරන්න මේ ලෝකේ සක්කරෙක්වත්, බඹලොව බඹෙක්වත්, මේ ලෝකේ මිනිසෙක්වත් කිසිම කෙනෙක් නැහැ. හේතුව ඒ තරම් උත්මයෙක් මේ ලෝකේ නැවත පාළ වෙන්නේ නැහැ. ඒ වගේ කල්‍යාණ මිත්‍ර ඇසුරක් කවදාවත් අපට ලැබිලා නැහැ. එහෙනම් ඒ ශ්‍රී සද්ධර්මය අපට ලැබුණා. ඒ තථාගතයන් වහන්සේ ඇසුරු කරන්න මේ ශාසනයේ සමාජිකත්වය අපට ලැබුණා. එහෙනම් මේ කල්‍යාණ මිත්‍ර ඇසුර තුළින්, ඒ ආර්ය ශ්‍රාවකයා තුළ, ඒ අපට ලැබිච්ච ඒ සම්බන්ධතාවය තුළින් අපි අපේ කෙලෙස් ටික නිරෝධ කරගෙන මේ ලබාවු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාමු. නැවත කවදාවත් ඉපදීමක් බලාපොරොත්තු නොවෙමු. එවැනි උපදීමක් ඇති වෙන්නට කිසිම මොහතක කිසිම කටයුත්තක් සිදු නොකරමු. එහෙනම් හැම මොහොතක් තුළම ඉපදීම නවත්තන වැඩක්ම වෙන්නට ඕනේ. සෑම මොහොතක්ම කෙලෙස් නිරෝධ වෙන ධර්මයක්ම වැඩෙන්නට ඕනේ. හැම මොහොතක් ගානේ දුක නිවන වැඩපිළිවෙලක්ම ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒකට සියලු බුදුවරු දේශනා කරපෝ නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නට ඕනේ. කිසිම කෙලෙසයක් සංගවිලා ඒක තුළ වැඩෙන්නට බෑ, නිර්මාණය වෙන්නට බෑ. සියලුම මොහොත තුළ සියෙන් ඉඳගෙන කෙලෙස් නිරෝධ කරගෙන මෙන්න මේ සම්මා සතිය වඩමු, සම්මා දිට්ඨිය වඩමු, සම්මා සෝතේ වඩමු, සම්මා වාචා වඩමු, සම්මා ජීවේ වඩමු, සම්මා කම්මන්තය, සම්මා වායාමයේ වඩමු, සම්මා සතිය වඩමු. එහෙනම් මේ විදිහට මේ කමඨාන වඩලා ඇස කන දිව නාසය සමසිත තුල නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගය කිසිම කෙලෙසයක් වැඩෙන්නේ නැතුව කිසිම ලෝභයක් ඒක තුළ නිර්මාණය නොවන විදිහට නිවැරදිව වඩලා මේ ලබාවු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පාන්නට මේ කමඨාන තුලින් ලබා ගත්තා වූ දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.